hazereli sagere mutu ela kubela met ambere aela taru dikha kubela idunnaka sangavela detolda tasala ubamage mulu jeevite rangahala kala සඳ විමනේ විසිතුරු පවසා මෙත් එලියෙන් තොරතුරු විමසා පියවදනේ සලුවට දවටා සනසිල්ලේ ගුණුසුම ගවසා ඔබ නලවන්නම් ඔබ සනසන්නම් මම ඔබ නලවන්නම් ඔබ සනසන්නම් ලොමියන සුළු ආදරයක කතා කියන්නම් වාසරලි සාගරේ මුතු වැලක් වෙලා මෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා දී දුන්නක සංගවලා දෙතොල් රත සලා ඔබ මගේ මුළු ජීවිතේ රඟහලක් කළා සඳ විමනේ සුමිගුණ මවලා දී දුන්නක සිසිලස පොතලා මල් කිමියක මදු රස සොයලා සල් අරණක පවනැලි නිවලා ඔබ නලවන්නම් ඔබ සනසන්නම් ඔබ නලවන්නම් මම ඔබ සනසන්නම් නොමියන සුළු ආදරයට කතා කියන්නම් වාසරලි සාගරේ මුතු වැලක් වෙලා මෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා දී දුන්නක සංගවලා දෙතොල් රත සලා ඔබ මගේ මුළු ජීවිතේ රඟහලක් කළා